අද පුරුද්දක් වශයෙන් පාසල් කාල සීමාව තුළදී ටියුෂන් පන්ති කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පාසල් කාලය තුළ ටියුෂන් පන්ති සම්බන්ධෙනුත් අපි අනාගතයේ තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. 7:00 සිට 1:00 දක්වා ටියුෂන් කිරීමට ඉඩ දෙනවද නැද්ද කියන එක පිළිබඳව ජාත්‍යන්තර පාසල් නියාමනිකේ අපේ ගිය රජයේ පොරොන්දුව මේකක් විදිහට අපි ප්‍රකාශ කරපු එකක්. ඒ කැබිනට් පත්‍රිකාව දැන් ළඟදිම යනවා. ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරේ සමහර ජාත්‍යන්තර පාසල් ප්‍රමිතිය අතින් බරපතල ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නවා. මේන් අදහස් වෙන්නේ ජාත්‍යන්තර පාසල් අපි මේ ප්‍රොමෝට් කරන්න හදනවා. මේ ජාත්‍යන්තර පාසලෙන් කරන එකම දේ සමහර පාසල් කර්මාන්තශාලා වගේ අපි එකට කාලයක් දෙනවා මේ සුසුකන් ටික මේ කාලය තුල සපුරන්න කියලා.